නොහැකි කියන්නේ ඒ කියන්නේ නාකි හැදලා තියෙනවා කියලා කියන්නේ. නාකි වෙනවා කියලා කියන්නේ නොහැකි වෙනවා. ඒ නිසා ඒ නොහැකි කාලයේදී නෙමෙයි බුදු සමය ගන්න ඕනේ හැකි කාලයේදී. මා හිතන ඔබ හැමදෙනාම මේ නව යවුනේ බද්දර යවුනේ සාගර යවුනේ ඉන්නේ කියලා. එහෙමනම් ඔබට මේ කියන දේවල් වැටහෙනවා නම් එතනින් එහාට යන්න පුළුවන්. අපි කතා කරනවා එතන ඊළඟ පදේ වචනය. අර කායස්ස වේදෝ පරම්මරණා කියන වචනය උදව් කරගෙන කය විදේ සිදු වෙන මරණයෙන් පස්ස තමයි උපත නම් වෙන එක මෙහා පැත්තේ සිදු වෙන මරණය පිළිබඳව මෙබඳු ප්‍රකාශයක් තිබෙනවා. කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු ස්කන්ධයන්හි උපදින කල්හි දිරණ කල්හි සහ මෙයාන කල්හි කනේ කනේ තන් සනයක් සනයක් වාසාම ඔබද උපදින්නේහිය දිරන්නේහිය මැරෙන්නේහිය එවිට අපිට ආයස අවුරුදු 60ක් 70ක් 80ක් නව ක්ෂණයක් පමණයි. ඒ ක්ෂණයක උපදිනවා මැරෙනවා. මේ ක්ෂණයක උපදින මැරෙනකට කියනවා පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම හේවත් නැත්නම් පංච උපාදානස්කන්ධයාගේ ඉපදීම මැරීම. පංච උපාදානස්කන්ධයාගේ ඉපදීම මැරීම තේරුම් ගන්න නැතිව ආර්ය විනයට යන්න බෑ. ආර්ය විනය තියෙන්නේ පංච උපාදානස්කන්ධයාගේ ඉපදීම මැරීම තුලයි. එතන සම්මර වෙන්න ඕන ශික්ෂාපද වලින් නෙවෙයි ස්කන්ධ පංචකයා තුල සිදු වෙන සිද්ධිය ඔබ දකින විදියද හරි බුදුන් වහන්සේ වදාළ විදියද හරි කියන මේ දෙකෙන් එකක් තෝරා ගැනීම. එනිසා අරිය අනාසලා ලෝකุตතර මග්ගංගා ආර්ය සම්මා දිට්ඨියට ආවහම තමයි ආශ්‍රයන්සේ වෙන්නේ සාලෝකෝත්තර මාර්ගාංගෙින් වෙන්නේ. එහෙමනම් තේරුම් ගන්න මේක ආර්ය ශ්‍රාවක අරියස්ස විනය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වචනේ මතක් කරගන්න නිසා මම ඔබට යමක් කියන්නම්. පොතපත පාසල් අධ්‍යාපනයේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය උගන්වලා පාඩම් කරනවා. ඒක කෝර බාගකට කතාවක් තියෙන්නේ. මේ තියෙන ත්‍ර්ථාරිසක සූත්‍රයේම ඔක ආකාර දෙකකට පෙන්වනවා හැම එකෙදීම. එනිසා පෘථග්ජන පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට ඒක ආර්ය මාර්ගය නෙමෙයි බලපූර්ව භාග ප්‍රතිපදාව. ඒක මාර්ගඵල නැහැ. ආර්යයන් සඳහා තියෙන අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය ප්‍රතිපදාවට පත් වුණාම තමයි එතනින් එහාට මේ අරියතමග ගමන් කරන්න පුළුවන්. දැන් මේ අරියතමග කියන වචනේ කියනකොට තව වෙන වචනයක් එකතු කරන්න හිතෙනවා මට. ඒ තමයි සෝත ආපන්න. සෝතාපන්න සෝත ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක්. ආපන්න පැමිණීමට නමක්. සෝතාපන්න යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමයි. එතනින් එහාටයි සතරදාගාමි අනාගාමි අරිහත් නැමති මේ ලෝකෝත්තර මාර්ගාංග තියෙන්නේ. ඒකට පුතග්ජන කිසියෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණ නැහැ. ඔවුන්ට තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්යයන් සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනම් ඔබට ධර්ම ශ්‍රවණය කිරීම තුළ ලැබෙන්නවන කවුවත් සම්මානයක් දෙන්නේ නැහැ, කවුවත් සහතිකයක් දෙන්නේ නැහැ, දෙන්නන්න දෙයක්වත් නැහැ. නමුත් ඔබේ සිතේ යම් ආකාරයක දැක්මක් පරිවර්තනයක් ඇති වෙනවා. ඒකට කියන ආර්ය භාවයටපත් වෙනවායි කියලා. මේ පිළිබඳ තේරුම් ගැනීමේදී ඉගෙන ගත යුතු වැදගත්ම කාරණය. සත්‍යයා කවුද? පංචස්කන්ධය කුමක්ද? පංචස්කන්ධය උපදින්නේ නැසෙන්නේ කෙසේද යන්න. පංචය anu පහකට නමක් ස්කන්ධය anu සමූහයකට නමක්. එහෙත් මේ පිළිබඳව නිවරවුල් විවරණයේ සමාජගත වීමට මත්ෙන් එවදු දේවල් තේරුම් නොගත් අය විසින් සමාජයේ ඉදිරිපත් කරන වචන අරගෙන උදාහරණයක් වශයෙන් ගත්තොත් ගම්බද ඉන්න ඇප නූල බදින වෙද මහත්තයෝ හදිසි කරදරයකට ගෙදරකට ආවම කහපාට නූල මූලක් කහපාට කරලා ඇප නූලක් බදිනවා කියලා කියනවා. සමාකාරයේ මාය බඳු පුංචි පුංචි මන්ත්‍ර අහලක් තියෙනවා. ඒදී ඔවුන් කියන දෙයක් තමයි මේ ශරීර පංචස්කන්ධයට වැළඳගත් ආ වූ 890ක් රෝගණව 90ක් යද්දි 23ක් මන්ත්‍රා කියන්නේ. ඒදී මේ සමාජයේ භාවිත කරන්න උරු වෙලා තිබෙනවා ශරීරයට පංචස්කන්ධය කියලා. ශරීරයේ පංචස්කන්ධය වශයෙන් දකින තාක් කල් නම් එතනින් එහාට යන්න බෑ, ආරි භාවයටපත් වෙන්න බෑ. මොකද ශරීරය නැතුවම පංචස්කන්ධ පවතිනවා. පංචස්කන්ධනේ පංච උපාදානස්කන්ධ අපි කියන්නේ කොහොමද? අපාගතව සත්‍යාගාව පංච උපාදානස්කන්ධය. මිනිසා ළඟත් පංච උපාදානස්කන්ධය. තිරිසන් සතාගාව පංච උපාදානස්කන්ධය. දෙවියන් ළඟත් පංච උපාදානස්කන්ධය. රූපී අරූපී බඹතලයෙන් උපදව ලැබූ රූපී අරූපී ඥානලාභින් ළඟත් පංච උපාදානස්කන්ධය. මෙසේ සත්ත්ව නිකායේ නවසත්තාවාසයේ 31 තලය තුළම සත්වේ ගමන කරනු ලබන්නේ මේ පංච උපාදානස්කන්ධය තුළ හිරවීමේ හිරවීමට ලැබෙන දනුවමක් වශයෙන්. මෙනිසා ආර්ය විනයට යන්නට පළමුව ඉගෙන ගත යුතුයි පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය යන්න නිරවුල්ව. මොකද ඒ තුළ තමයි ධර්මයේ සහ ධර්ම විනය පවතින්නේ. මේකට යන්න මත්තෙන් වෙලාව 10යි කාල බැවින් ඔබට විනාඩි 15ක තේරියක් අධ්‍යයනය සිටින්න අවශ්‍යද? නැත්නම් මට හේත නැති නිසා 11යි කාල දක්වාම බර ටික කියන්න. සංවිධායක මණ්ඩලයේ තීරණයක් ගන්න. 10යි කාලයි 10 මාරට එන්න පුළුවන්. 11 මාර දක්වා ඉතුරු පැය මට ගන්න පුළුවන්. ඕනකමක් නැද්ද? දෙනවනේ. එහෙනම් අපි කොහොම නතර කරමු? ඔබේ මේ අන්තර මම ඇඟිලි ගහන්න යන්නේ අපි ආවේගිත කරගන්න. ඉතුරු කොටස අපි ඉතුරු පැයදී කතා කරමු. අපි පෙර කතා කරමින් සිට මාත්‍රිකා මාත්‍රකාවට යමු. කන්දේශ ජායමානේසු ජීයමානේසු මියමානේසු කනේ කනේත්වං ජායසේති ජීයසේති මියසේති. ස්කන්ධ උපරිස්ම නිරත්ම නැරෙත්ම ශනයක්ෂණය අප්වාසාම ඔබකින් එහි දිරන්න එහි මැරෙන්නේ. ස්කන්ධ පහෙන් පහට උපදිනවා මැරෙනවා නම් ඒ ස්කන්ධ පහ පාසිල් වලින් හෝ වටපිල් වලින් හෝ උපසම්පදා සිල් වලින් හෝ මොනම ශික්ෂාපදයකින් හෝ පාරණය කළ හැකිද? ශික්ෂාපද වලින් පාරණය වෙන්නේ පුද්ගලයෙකුගේ සිත කය වචන අරනහම ස්කන්ධ පහ පාලනය කරන්න බෑ. යෝතේ වස්ස සතන් ජීවය අපස්සං උදයවයන් ඒකහං ජීවිතං සේයෝ වස්සතෝ උදයවයන් යමෙක් ස්කන්ධ පහක ඉදීම මැරීම නොදැක අපස්සං ජීවිත කාලය ගත කරයිද අවුරුදු 100ක් වස්ස සතන් ඒ ස්කන්ධ පහක ඉදීම මැරීම දැනගෙන ගත කරන එක දවසක් අර අවුරුදු 100ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා පෙන්නනවා. එනිසා මට තේරෙන්නේ බුදුන් වහන්සේගේ මේ ධර්ම විනය සද්ධර්මය ස්කන්ධ පහක් මුල් කොටගෙන ස්කන්ධ පහෙන් පහට සම්වර විය යුතු ධර්මයක් විදිහටයි. දැන් මෙතනදී ස්කන්ධ පහ බලමු ඉගෙන ගන්න වෙනවා. ස්කන්ධ පහ තුළ පවතින අසද්ධර්මයේ සහ ස්කන්ධ පහ තුළ පවත්වා ගන්න ඕන සද්ධර්මයේ ඉගෙන ගන්න වෙනවා. පැයක කාලය තුළ. ඔබ අපේ සම්ප්‍රිය ආනන්ද සන්නහසේ ඇතුළු විවිධ සූජනේ මහා සංඝරත්නය හැම වෙලා යම් නම් දේවල් අසා දැනගෙන ඇති. මා ආරම්භයේ පටන්ම අලුතින්ම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වන ආකාරයට මුල ඉඳලා ගෙනියන දේශනයක් කරන්නේ. එනිසා ඒ දැනීම ප්‍රයෝගික කරගන්න සවන් දීලා බලන්න ඉතුරු කොටස පිළිබඳව. ස්කන්ධ පහක ඉදීම මැරීම කියන එක දැසට පිරෙන දෙයක් නෙවෙයි. ඒක උපකල්පනයක්. ඒ වගේම එහෙම නියත දෙයක් තියෙනවා කියලා දෘෂ්ටියක ගන්නත් එපා. මොහතක ඉපදී නැසෙන චිත්තචෛසික ක්‍රියාවලිය හඳුනා ගැනීම සඳහා කළ වර්ගීකරණයක් පමණයි. ඒ වචන වෙනුවට වෙනත් වචන භාවිතා කළා නම් ඒම අපට තේරුම් ගන්න තිබුණා. උදාහරණයක් වශයෙන් ගන්නකෝ. ඔබේ මුළුතැන් වී තිබෙනා වූ උපකරණ දෙකක් සිහිය සහ ඉරමණය. ඒ ඔබට පරපුරෙන් ආපු නිසා පිහියට පිහිය කියනවා හිරමණයට හිරමණය කියනවා. බැරි වෙලාවත් අපිට අත්තමුත්ත පරපුරෙන් පිහිය කියන තැන හිරමණය කියන වචන පාවිච්චි කරලා හිරමණය කියන තැන පිහිය කියවනම් අද අපි පිහිය කියන්නේ හිරමණයට හිරමණය කියන්නේ පිහියට. ඒකයි වචනවල එරෙන්න එපයි කියලා කියන්නේ. වචනේ සමතයක් තමයි. දැන් මේ ස්කන්ධ කියන ඒවා උපදින්නට දොරවල් හයක් උදව් වෙනවා. ద్వාර පංච ద్వාර කියලා කියනවා. චක්කසෝත ගාන ජීවහා කියලා පාලියෙන් කියනවා. සිංහලෙන් කියනවා ඇස කන නාසය දිව කය කියලා. මේ පස්තරෙන් ගන්නා දේවල් පිළිබඳව ළමා කාලේ පටන් අපි මතක ගබඩාවක් හදනවා. ටිකෙන් ටික වතාවක් දේවතාවක් තුන් හතර වතාවක් භාවිත කිරීම තුළින් මෙසේ තමයි අපට මනෝද්වාරය සැකසෙන්නේ. පස්දරින් අරමුණු ගන්නා නොගන්නා විට ඇතැම් විට කල්පනා කරමින් සිටින විට ඇතැම් විට නිදා සිටින විට විවෘතවන්නේ මේ මනෝද්වාරයයි. කෙසේ හෝ මොහොතින් මොහත දොරවල් පහෙන් හෝ මනෝද්වාරයෙන් හෝ මේ සිතක් ඇතිවි නැතිවෙන එක, සිතක් ඇතිවි පහළ වී නැති වෙන එක නවත්තන්න පුළුවන් කෙනෙක් නැහැ. අධිවේගීව ඇති වෙන නැති වෙන සිද්ධියක් තියෙනවා. ඒ සිතවිල්ල තුර සිදු වෙන දේ, සිත තුර සිදු වෙන දේ, සිත නිසා සිතවිලි, සිතවිලි නිසා සිත කියලා තමයි සාමාන්‍යයෙන් මේක උගන්වන්නේ. සිත තුර තියෙන දේවල් සිතවිලි. එතකොට සිතක් සිතවිලි නැතුව නෑ. සිතවිලි නැති සිතකුත් නෑ. ඒ සිතවිලි පිළිබඳව මම මතකයි මා සාම්පසල අධ්‍යාපන වේදී අභිධර්මයේ හදාරන කොට ඒ දවස්වල දහම් පාඩක පොතේ තිබුණා. සිංහල වෙද මහත්මෙක් වනාන්තරයකට ගොස් දේශීය වෛද්‍ය පැලෑටික් ගොඩක් අරගෙන ඇවිදින් කොටලා ඒ යුෂ මේක අරගෙන තෙලක් හදනවා. එහෙත් දැන් තෙල පොළ පාටයි සාමාන්‍ය. දැන් මේ තෙල විතරයි අපිට පේන්නේ. කරනවා ඊට කිසිම දෙයක් පේන්නේ නැහැ වර්ණයක් කරනවා. එහෙත් ඒ ඖෂධීය ගුණ තමයි හිසට හෝ ශරීරයට භාවිත කළාම ශරීරයට උරාගෙන ගුණ දෙන්නේ ඒ බෙහෙත් ඖෂධ. බෙහෙත් ඖෂධ පවතින්නට තෙල ඕන වෙනවා. තෙල තුළ බෙහෙත් ඖෂධ නමුත් ගුණ දෙන්නේ තෙලට වඩා බෙහෙත් ඖෂධ. නමුත් බෙහෙත් ඖෂධ එකතුවට තෙල කියලා කියනවා. සිත තෙල වගේ නම් එහි පවතින කුසල අකුසල චෛතසික සමූහයට බෙහෙත් ඖෂධ කියලා කියනවා. දැන් මෙතනදී මේ සිතක් හටගත්තම ඒ සිත තුළ සිදුවෙන දේ තේරුම් ගැනීමට තමයි පංචස්කන්ධය ආගීපදීම මැරීම කියලා කියන්නේ. අපට ශරීරව සිතක් නවත්තලා ගන්න බෑ. අපි සිතින් නවතා කතා කරන්නට ඕන. මේ ශරීරව ඇති වෙන නැති වෙන ධර්මතාවය. ඒ පිළිබඳව කතා කිරීමේදී ඔබට මෙන්න මේ වචන ටික උදව් කර ගන්න පුළුවන්. ඇස නිසා හමුවන දේ රූපය. කන නිසා හමුවන දේ ශබ්ද රූපය. නාසය නිසා හමුවන දේ ගන්ධ රූපය. දිව නිසා හමුවන දේ රස රූපය. කය නිසා හමුවන දේ පොට්ටබ්බ රූපය. මනස නිසා හමුවන දේ මනෝ රූපය. රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය කියලා මේවට හඳුන්වනවා. ඒ කියන්නේ ඇසට රූපයක් පෙනෙන මොහොතකේ රූපය හඳුනා ගැනීමේ සිදුවෙන සංකීර්ණ ක්‍රියා සංකල්පයයි මේ පංචස්කන්ධයගේ ඉපදීම වැඩිම නැත්නම් පංච උපාදානස්කන්ධයගේ ඉපදීම වැඩිම කියලා කියන්නේ. මේ තමයි මා දකින අභිධර්මය. පුද්ගලයේ කනවනවා අනවනවා කියන මේ කාරණා ටික තමයි අපිට පුද්ගල ධර්මය. පුද්ගලයා තුළ සිදන ක්‍රියාත්මක ක්‍රියාත්මක ක්‍රියාත්මක ධර්මතාවය තමයි අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. ඒ අභිධර්මය නිවන් අවබෝධ කර ගැනීම සඳහා සෑහෙන නිසා තමයි පස්වග තවසන් අනත්ත ලක්ෂණ සූත්‍රය අසා රහතන් වහන්සේලා බවට පත් වුණේ. ඔබට හිතන්නවා මේ යමක් කියන්නේ. අර මුල් අවුරුදු 20 තුළ හෝ ඊට පසු කාලීනව වර්තමාන සමාජයේ ග්‍රන්ථාරෝණ කර තිබෙනා වූ අපි පාඩම් කරන්නා වූ විද්‍යාශික සමූහය පිළිබඳව පාඩම් කිරීම කතනේ විග්‍රහය තිබුණේ නැහැ. ඒ අත්‍යවශ්‍යම නම් පස්සකට අවසන් ද නිවන් අවබෝධය සිදෙනවා කියන තිබුණා වෘද්ධ 26ක් යනතු බුදු සාසනය. ඒ නිසා මෙතන අභිධහම කියන එක පිළිබඳව ඔබ මතක තියාගත්ත මතකයේ සිට බලන්නේ නැතුව එනිච ඔබට චිත්තජයසික රූප නිබ්බාන ටික පාඩම් වෙලා සිතසු නමේ ජයසික 52යි රූප 18යි ආලෝකතර 8යි කියලා ඔය ටික කියන්න පුළුවන්. ඒක ඉස්සර බලන්න කියලා මම කියන්නේ. එනිසා මේ ස්කන්ධ පහක ඉදීම මැරීම කියන එක තේරුම් නොගෙන එය නිරවුල් කර නොගෙන මෙතනින් එහාට ගන්න යන්න බෑ. ආර්ය භාවයක් ගැන හිතන්න බෑ. බුදුන් වහන්සේ වදාලා වූ සද්ධර්මයේවත් ගැඹුරු ධර්ම පිළිබඳව වටහා ගන්න බෑ. මේ දෙකකට සම්බන්ධයි. මම හිතනවා මට කාලේ සෑහෙවි කියලා ඒක විග්‍රහ කරන්න. බැරිමොත් දානෙ පසුව හරියට ඒක විග්‍රහ කරන්න ඕන. මොකද මේ කර්ම පැහැදිලි කිරීමකදී කිසි විටකත් ලහියක් කලබලයක් නැහැ. අපි කාලය ගන්න එහෙමයි. කාලය අරගෙන පැහැදිලි කරන්න ඕන. මෙතන තින්නම් සංගති පස්සෝ කියන වචනයක් පාළියේ තියෙනවා. ඇහැට කනට නාසයට දිවට කයට යම් අරමුණක් හමු වීමේදී කරුණ තුනක ස්පර්ශයක් ඕන කියන එක. ඒක ඇසට වෙනයි කනට වෙනයි නාසයට වෙනයි නමුත් කරුණ තුනක්. ආලෝකයේ අමතර උදව්වක් පවණයි. ඇසට යමක් පේන ඉදිරියේ රූපයක් තිබෙන්න ඕන. ඒ රූපයේ ප්‍රතිබිම්බය, ඒ රූපයේ බිම්බය කියනවා නම් එහි සෙවණැල්ලට ප්‍රතිබිම්බය කියනවා. ආලෝකයේ උදව්වෙන් ඇසේ කාර්යය හරහා ගොස් ඇසේ පේන ස්ථානයේ රූපයක් හදන්න ඕන. ඉදිරියේ තියෙන රූපෙහි අදාළ රූපයක් ඇස තුළ හදන්න ඕන. එතන තමයි මේ ඇසේ පේන ස්වභාවයේවත් ප්‍රසාදයේ කියන එක පවතින්නේ. සෞඛ්‍ය විද්‍යාවේදී ඇස කියලා බෝලේට කතා කළාට සාමාන්‍ය ස්වභාවයේ ඇස කියලා බෝලේට කතා කළාට ධර්මයේදී ඇස කියන්නේ චක්කු ප්‍රසාදයේවත් ඇසේ පෙනෙන ස්වභාවයට. මේ ප්‍රසාදයක් මේ ගෝචර රූපයක් දෙකේදී තවත් කරුණක් වන වෙනවා. ඒ වින්තර හඳුනාගත්තා වූ ආකාරයක සීකිරීමක් ලබා දෙන්න වෙනවා. එසේයි අපි හොඳ දේ නරක දේ අතුරාය මිතුරාය ආදී වශයෙන් යමක් හඳුනාගන්නේ. ප්‍රථම වතාව දැනගත්තාම දැක්කම ස්ත්‍රියක් වශයෙන් පෙනෙයි පුරුෂයෙක් වශයෙන් පෙනෙයි නමයි මොකුත් දන්නේ නැහැ. ප්‍රථම වතාවට යම් වෘක්ෂයක් දැක්කම ගහක් වශයෙන් දනිවි කියන නම ಗುಣාගුණ දන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා දැනගන්නට පළමුව මතකයට එකතු කරගන්න ඕන. ළමා කාලයේ පටන් මෙසේ අපි එකතු කරගත්තා වූ මතක ලබඩාවක් තියෙන නිසා අපට හැම දෙයක්ම වර්තමානයේ දකින්න විට සීකරලා දෙනවා. දැන් මෙතනින් එහාට තමයි විවාදාත්මක කරුණක් තියෙන්නේ. අපේ ඇබලිබිටි ආනන්ද ස්වාමීන් වහන්සේ මට මතක් කළා. උන්වහන්සේ අවුරුදු 10ක් විතර තිස්සේ මේ දේවල් කියනවා අපසම්පදායෙන් වසර 16යි කියලා. මට වයස අවුරුදු 61යි. ඒ 35ක් මහාන ක්‍රමේ. ඉන් 7ක් දුෂ්කර ක්‍රියා 26ක් උපසම්පදායයි. හැබැයි මේ අවුරුදු 35 තුළ ස්වාධීනව ආපු ගමනක ප්‍රතිඵලයයි අද මාරි කරන දේවල්. මගේ මෞර්තියන් යමක් කියලා දුන්නා, පැවිදි කරපු ගුරුවරයෙක් යමක් කියලා දුන්නා, ඇතැමුත් යමක් මේ නිවීම යනෝ ජීවිතේ ලබන්න ඕන දෙයක් කියන අදහස තුරුණු වීදී මගේ ඇස් සිතට දැම්ම ඇරුණාම අද මා මේ පැහැදිලි කරන එලි නො වූ දහම් කිසිවෙක් විසින් මට කියලා දෙන දේවල් නොවේ කියන එක තේරුම් ගන්න. එනිසා මේවා පිළිගැනීම අන්දාන කරණයෙන් නොකළ යුතුයි. ඔබේ විචක්ෂණ බුද්ධිය යොදා බලා හරිනම් පමණක් පිළිගන්න වැරදි නම් අතහැරලා දාන්න. අපව අදහන්නට පුරුදු වෙන්න එපා කියන එක අතරතුර කියන වචනයක්. මේ සමාජයේ බොහෝ දිනා ගාව තියෙන පුද්ගල ප්‍රසාද කියලා සූත්‍රයක් පිටකේ තියෙනවා. පුද්ගලයින්ට පැහැදිලා වුන් පිටපසක සතර බං වෙනවායි කියලා. ඒක මෑත ඉතිහාසයේත් ඔබ අතින් සිඳුනා බොහෝ දෙනෙක් කරා. පහදින්න ඕන පුද්ගලයාට නෙමෙයි පුද්ගලයින්ට ගරු කරන්න ඕන ආරක්ෂා කරන්න ඕන නමුත් ධර්මය තේරුම් අරගන්න ධර්මයට පහදින්න එවිට ඔබ අතරමංන්නේ නැහැ. නිසා ඇදහිම වෙනවට පුද්ගලින් විශ්වාස කිරීම වෙනවට පැහැදිලි කරන කරුණ කොමක්දයි මනවින් තේරුම් ගන්න කල්පනා කරන්න. දැන් බලන්න මෙහෙම. රූපයන් පඨවි ආපෝ තේජෝ වායු හතරයි වේදනා සංඥා සංකාරයන් චෛතසිකයි. මේ තමයි සම්ප්‍රදායන් කුලෝගෙන ගන්න අවස්කන්ධ පංචකය. මේදී රූප කියවම බොහෝ දෙනෙක් ශරීරය ගන්නවා. පඨවි ආපෝ තේජෝ වායු හතරනේ ශරීරය හැදිලා තියෙන්නේ කියලා. නමුත් ඒ රූප කියන වචනේ විග්‍රහ කිරීමේදී චත්තාරෝ මහ භූත පච්චය රූපකන්දස්ස පඤ්ඤාපනාය කියලා ඉතිපිටකේ තියෙන්නේ. සතර මහා භූත ප්‍රත්‍යයෙන් හට ගන්න බැරි රූපස්කන්ධය කියලා කියන්නේ. එතකොට එහෙනම් සතර මහා භූතත් සතර මහා භූත නිසා උපදින දේවල් කිව්වහම සතර මහා භූත වශයෙන් අරගත්තාම ගන්න ආහාර කෙසේ මේක උපදින දේවල් කියලා ගන්නවා. මෙහෙම තමයි මේ පංචස්කන්ධ විග්‍රහය සමාධිය පවතින්නේ. එවිට නාමස්කන්ධ හතරයි රූපස්කන්ධ එකයි පහයි. දැන් ඒ කියන විදිහට කෙනෙක් මෙය ගියාම නාමස්කන්ධ හතර ගිහින් රූපස්කන්ධෙ තියලා ගිහින්. ඔයක පඨවි ආපෝ තේජෝ වායු හතර නම් රූපස්කන්ධයේ කීවේ එහෙනම් රූප තියලා නාම හතර ගමන් කළා. එහෙම වෙන්න බෑ. ඒ නිසා මෙය ගියයින් පසුව එතන ස්කන්ධ පංචකේ නෑ. උපාදාන ස්කන්ධ පහම එතන නෑ. එහෙනම් මේ තියෙන එක නෙවෙයි එහෙමනම් රූප වෙන්න ඕන කියන එක පිළිබඳව ඔබ හිතන්න ඕන. රූප කී පමණින් ශරීරයට ගන්නේ ඇයි? ඇහැට පේන එක රූප නෙවෙයිද? කනට ඇහෙන එක ශබ්ද රූප නෙවෙයිද? නාසයට ආම් වෙන එක ගන්ධ රූප නෙවෙයිද? දිවට ලැබෙන එක රස රූප නෙවෙයිද? කායට ලැබෙන එක පොට්ටම් රූප නෙවෙයිද? රූප කාය කියවම කාය වෙන්නේ කොහොමද? රූප වේදනාක් කාය සංඥාක් කාය සංකාරක් කාය වේදනාත් ස්කන්ධය සංඥාත් ස්කන්ධය සංකාරත් ස්කන්ධය. ඒ ස්කන්ධ කියන කී තේරුම හට ගන්න නැතර සමූහයක් කියන එක. අපි මේ වචන වල තේරුම ගනිමු. වේදනා. කිස්ස වේදනා. සැප වශයෙන් නෙදී උපේක්ෂා වශයෙන් නෙදී දුක් වශයෙන් නෙදී විඳීමට කියනවා වේදනා. විඳීම විඳීම වේදනාවයි කියනවලදී. විඳින එකටයි වේදනාව කියන්නේ. විඳින දේ හඳුනන එකටයි සංඥාව කියන්නේ. හඳුනයි නම් සංඥාවයි. ඒ විඳීම හඳුනාගත් ආකාරයටයි ඒකට ඇලීමක් හෝ ගැටීමක් හෝ ඇති වෙන්නේ. එතකොට කියනවා ඒකට සංඛාරකි. මේ විඳීම සංඥාව සංකාරයේ සිදුවන දේ හඳුනා ගැනීමට විශේෂයෙන් හඳුනා ගැනීමට කියනවා විඥානය කියලා. හඳුනාගත්තේ කොහොමද? වින්දේ කුමක්ද? මෙතන තමයි හොයාගන්න පුළුවන් හොඳම තැන. ඔබ ගීතයක් අහන විට ශරීරයද විඳින්නේ? ශබ්දයද විඳින්නේ? ඔබ චිත්‍රපටයක් නරඹන විට ශරීරයද විඳින්නේ? ඇසට හම් වෙන රූපයද විඳින්නේ? ඔබට ගඳ සුවඳ දැනෙන විට ශරීරයද විඳින්නේ? ගන්ධ රූපයද විඳින්නේ? ඊට වඩා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ එහෙමනම්. වේදනාවෙන් විඳින්නේ රූපයයි. එවිට රූපය anu රූප ආරම්මණයයි. ඇසේදී ශබ්දයේදී ශබ්ද ආරම්මණයයි. නාසයේදී ගන්ධ ආරම්මණයයි. දිවේදී රස ආරම්මණයයි. කයේදී පොට්ටබ්බ ආරම්මණයයි. පවේදී පව ආරම්මණය වෙනවා. දිව ලෝකයේදී දිවි පින ආරම්මණය වෙනවා. ඒ විදිහට රූපී අරූපී බවතලවලදී ධානය රූපී ධානය ආරම්භණය වෙනවා. වේදනාවෙන් නිදින්නේ තමන්ගේ මේ මොහොතේ අරමුණට එන දේ නෙමෙයි. එවිට සත්වයකට උපදින්නට පඨවි ආපෝ තේජෝ කියන ඝන රූපයක් නැතුවත් ඕපපාතික උපදිනා සත්වයක ඇත කියන එක සත්‍ය කරන්න පුළුවන් විදිහ ඒවිතයි. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය ශරීරේ නැතුව හටගන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ උපාදානය විතරයි. උපාදානය තියෙනවා නම් මේ විශ්ේ කොතනක හරි මේ උපාදාන ස්කන්ධ පහට ගන්නවා. එවිට කයක් තියෙන ඒවාට අපි කියනවා සසම්භාරික රූප කියලා. කයක් ද්‍රව්‍ය මේ කයක් මෞකසකින් බිහි නොවි උපදින රූප වලට කියනවා උපපාදික ප්‍රතිසන්දි කියලා. එහෙම නැත්නම් උපපාදික ප්‍රතිසන්දි විශ්ලේෂණය කරන්න බැරි නිසා ඒවට ආරම්මන ආකෝ තේජෝ වායු සසු කියලා වචනයක් හොදන්න කලබල වෙන්න ඕනේ නැහැ. දැන් එතකොට ඇසෙන් රූපයක් බලනකොට රූපස්කන්ධයේ ඉන්නේ රූප රූපය. ඒ රූපය තමයි මේ මොහොතේ සැපෝ දුක්ඛෝ උපේක්ෂාවසේ වේදනාවෙන් විඳින්නේ. ඒ විඳින දෙයයි කැමති හෝ අකමැති වශයෙන් සංඥාවෙන් හඳුනන්නේ. ඒ විඳින දෙයටයි කැමැත්තෙන් අල්ම අකමැත්තෙන් ගැටීම රස සංකාරය හටගන්නේ. ඒ රූප වේදනා සංඥා සංකාර කියන හතරෙන් සිදුවන දෙය හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් ඒ පිළිබඳ කිසිදු විවාදයක් විඥාණයට නැහැ. සිදුවන දෙය යස්සර් කියලා පිළිගන්නවා එහෙමයි කියලා පිළිගන්නවා වගේ එය හඳුනා ගැනීම පමණයි විඥාණය විසින් කරන ලබන්නේ. දැන් ඉතින් කනට ගත්තාම රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු වෙන්න බෑ ශබ්ද රූපේ. ශබ්ද රූපේ මොකද අපි විඳින්නේ? දිවට ගත්තාම දිවේ අපි විඳින්නේ දිවේ ආහාර කලාපයක තියෙන රසය. ඒ රසය තමයි වේදනාවට දැනෙන්නේ. ඒ රසය තමයි අපි හඳුනන්නේ. ඒ රසයට තමයි අපි පිළිකුල් කරන්නේ හෝ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ සංඛාරය. මෙසේ මොහොතක් මොහොතක් පාසාම පංච ద్వාරික අරමුණු මගින් හෝ මනෝ ద్వාරික අරමුණු මගින් හෝ ස්කන්ධ පහක හට ගැනීම නැසීම කියන මේ ධර්මතාවය දිවා රාත්‍රී දෙකෙන් නතර නොවන්නා වූ ඉන්දිමක්සේ මේ ශරීරය තුළ ස්කන්ධ පහෙන් පහට එක දෙමින් නැසෙන්නේ යනවා. කැමති වුණත් ඇති වෙනවා නැති වෙනවා අකමැති වුණත් නැති වෙනවා නවත්තන්න පුළුවන් විදියකුත් නැහැ. දැන් මේ පිළිබඳව පොඩි තව සාක්ෂියක් මා ඔබට ඉදිරිපත් කරන්නම්. මේක මෙහෙම කියවට සමාජය තරම් පිළිගන්නේ නැහැ. මොකද අර සම්ප්‍රදායෙන් ඉගෙන ගත්තා වූ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතර කළ ශරීරය තරගත්තාම වේදනා සංඥා සංකාර විතරයි නාම කියලා අරගෙන සතර නාමස්කන්ධේ පංචස්කන්ධ ධර්මතාවයෙන් පාවිච්චි කරන්නේ. මේ නිසායි මා කියන්නේ මේ ආර්ය සත්‍යයට ප්‍රවිෂ්ඨ වීමට බැරි උනේ අපේ බැරිකමක් හෝ අපේ අඩුකමක් නෙවෙයි. සද්ධර්මයේ යම් යම් දේවල් මේ සමාජයට නිර්වචනය වීමේදී වැරදි නිර්වචනය වීම නිසායි කියලා. නපුර තේසුමා බුදුරජාණන් වහන්සේ හමු වී සාකච්ඡා කරලා ඒ කතාව ඔක්කොම කියන්නේ අවශ්‍ය දැනට රටේ ඕන නිසා. නපුර තේසුමා කියනවා මට වයසයි. නිතර ඔබ වහන්සේ දකින්න වෙන විදිහක් නැහැ. නිරන්තරයෙන් අසනීපකින් පෙළෙනවා. මගේ හිත පිනාන යම් ධර්ම දේශනා කරන්න. තේසුමණියක එහෙම වෙනවා තමයි. කය ලෙඩ වෙනවා තමයි. කය ලෙඩ වුණත් තේසුමණිය සිත ලෙඩ කරගන්න එපා කියලා බුදුහාමුදුරුව වදාරනවා. පිළිම මොහෙන්තෝ සන්තෝෂයෙන් යන්නේ. ජනගහන සැරියුත් සාමුදුරුව වුණා ගේනවා. අද නම් මොකද රාම්සාරි පිනනවා වගේ මොන දිහා බැලුවම කියන්න පුළුවන්. ඒ ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කළා කියන විස්තර ටික. කය ලෙඩෙනවා තමයි. කය ලෙඩ වුණාට සිත ලෙඩ කරගන්න එපා කියනවා. ඉතින් ඔබ අරුවේ නැද්ද බුදුරජාණන් වහන්සේගෙන් කය ලෙඩව තිබේදී සිත ලෙඩ කරගන්න නැතුව ඉන්නේ කොහොමද කියලා. අනේ නෑ ස්වාමීනි. පැහැදිලිදලා හරි මම ඔබ වහන්සේ මොන කැන්නේ නම් මට ඒක පැහැදිලි කරලා දෙන්න. මේ සූත්‍රයේ රහසක් තියෙනවා. බුදුන් වහන්සේ වදාළා කය ලෙඩ වෙනවා තමයි. ඒ කය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතරට. දැන් සරියුත්තාවතුරෝ එහෙනම් කය නෙමෙයි විස්තර කරන්නේ සිත. ලෙඩ වෙන ආකාරය. දැන් සිත විස්තර කරන්න නම් උන්වහන්සේට කය කියන්නේ රූප නම් ආය රූප ගන්න ඕනේ නැහැ. වේදනා සංඥා සංකාර හතර විතරක් ගන්න එකයි. නෑ සරියුත්තාවතුරෝ මේ නතර විද සූත්‍රයේ ආයත් විග්‍රහ කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ. මම කොට මගේ කොට මගේ ආත්මේ කොට ගන්නවා නම් සිත ලෙඩ වෙනවායි කියලා. එහෙනම් එතනෙත් මා මේ නිගමනයේට උසාවියක් ගන්නවා. සිත බුදුහාමුදුරුවෝ කයට ඇත්තකින් තිබ්බා. පරිඋත්ථානමුදුරුවෝ විග්‍රහ කරන්නේ සිත ලෙඩ වෙන හැටි, සහස්ත ලෙඩ නොවෙන හැටි. එහෙදී උන්වහන්සේ පංචස්කන්ධයම විග්‍රහ කරනවා. දැන් මෙතන රූප කියලා ශරීරය අරගෙන එතනින් එහාට යන අය මොනතරම් ධර්මයේ දැනගෙන හිටියත් මොනතරම් වෙනත් දේවල් කරමින් ගියත් ඔහුට මේ සද්ධර්මය හමු වෙයිද? සත්‍යමේනම් එකම කතියා ගන්න. මේ එක දෙයක් විතරයි මම ඔබට දෙන්නේ. මෙබඳු මට හමු බුදුන් වහන්සේ වදාළ අද ඒ අර්ථයෙන් විකෘති වී ඇති සම්පිටකේ බොහෝමයි. ඒ නිසායි අපට මේ බුද්ධෝත්පාදී පරිදි සද්ධර්මය හමු නොවීම නැමැති අනුපාඩු නිසා මේ සසර ගමන තව සැරයක් උපතකට යන්න පුතග්ජන භාවයෙන් මේ අන්න සිදු වෙලා තිබෙනවා. අපි එහෙම අවාසනාවන්තයින් විය යුතු නැහැ. අපි සද්ධර්මය හොයාගෙන ගියොත් සද්ධර්මයේ සරණින් තමයි අපි පංචස්කන්ධ සංවරය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. දැන් එතකොට තේරුම් ගන්න මේ කාරණාව යලිත් කතාවක්. ඇසට රූපයක් හමු වෙද්දී ඇස උදව් කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇති වෙනව නැති වෙනව. ස්කන්ධ පහේ પરම්පරාව මෙයාම මිනිත්තු කීපයක් තුළ. කරණ සත්‍යයක් ඇහෙද්දී සත්‍ය උදව් කරගෙන ඒ ශබ්ද රූපයේ විදින රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක් ඇති වෙනව නැති වෙනව. නාසයට ගන්ධයේදී ගන්ධය උදව් කරගෙන ගන්ධ රූපයේ විදින වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක් හට ගන්නවා. දිවට රස විඳීමේදී රස රූපයේ විඳින වේදනා සංඥාවෙන් හඳුනන සංකාර විඥාන ස්කන්ධ පහක් හට ගන්නවා. මෙසේ දැනගත්තත් නැතත් පිළිගත්තත් නැතත් සියලුම සත්‍යය තුළ ජීවිතය තුළ මොහොතින් මොහත ඇති වෙන නැති වෙන ස්කන්ධ පහක ඉදීම නැමීම නම් වූ ධර්මතාවයක් පවතිනවා. එයට ස්ත්‍රී බේදයක්, පුරුෂ බේදයක්, ගිහි බේදයක්, පැවිදි බේදයක් නැත. තිරෝබුදු පියාණන් මහන්සේගේ ආර්ය විනය ආර්ය සත්‍ය දේශනාවෙන්නේ මේ ස්කන්ධ පංචකය මුල් කොටගෙනයි. මෙතන තව වචනයක් කියන්න ඕන. යථා සංකාර දානස්මි මුදිතස්මි මහපතේ. මුදිතස්මි උස්තනක මහපතේ මහා මාර්ගයේ මොනවද දාන්නේ? යථා යම්සේ සංකාර දානස්මි. සංකාර කුණ දාන තැන. කුණ ගොඩ ගන්න තැන තමයි මේ මුදිතස්මි මහපතේ සංකාර දානස්මි. සංකාර කියන්නේ කුණ වලට. එහෙමනම් පාහිර ලෝකේ ගොඩ ගන්න කුණ නිසා රුවන්වැල් කුණු, කන්දසේ සහ විවිධ කුණු කන්දසේ කුණු නිසා දුර්ගන්ධය හමන්නේ නම් මේ සංකාරයේ සංකාර උපාදාන ස්කන්ධය ඔවිත ඔබේ සිත තුළ තණ්හා අනුසේ නම් වූ තැනක ලෝභ, දේශ, මෝහ මූලිකව කුණු කන්දක් ගොඩ ගැහෙනවා. මේ කුණු කන්ද නිසා ඔබට වෙනත් දෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, ශෝක, මරණ, සාතුළු, දහමි, කම්පාව. ඒ නිසා කුණු රැස් කරන එකට ආරි මාර්ග ප්‍රතිපදාව කියන්නේ අර මම පුතග්ජන භාවයේදී කිව්වේ පුතග්ජන භාවයේ කරන දේවල් වලට යහපත් අපවිපාක තියෙන්න පුළුවන්. සමාජයේ පවතිනෙත් ඒක තමයි අධර්මයේ යටවන කාරණේ. නමුත් ඒ නිසායි වුණත් ඒ කුණු ගන්ධය, කුණවල ගන්ධය වගේම මේ තමයි ප්‍රස් කරගත්තා වූ ප්‍රේෂයන්ගේ විපාක වලට මොන දෙන්න සිදු වී පවතින්නේ. දැන් අපි මෙතෙන් යන්න වෙනවා ඊගාවට. දැන් පංචස්කන්ධයේ ඉදීම මැරීම ඊළඟට ඒක තමයි පංච උපාදානස්කන්ධ. දැන් සංකිට්ඨේන පංචස්කන්ධා දුක්ඛායනෙන් දේශනා කරවලා ධර්මපාඨයක් ත්‍රිපිටකය තුළ මට හමු වෙන්නේ නැහැ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධය තුළ තමයි දුක පවතින්නේ. උපාදානස්කන්ධය හැදෙන්නේ කොහොමද? උපාදානස්කන්ධය සහ පංචස්කන්ධය අතර වෙනස කුමක්ද? මේක ඉගෙන ගන්න ඕන. බණ අසා තේරුම් ගන්න ඕන. අන්න එතකොට අපිට තව ටිකක් එහාට යන්න වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයන් අතර සංයුත්තනිකායේ විශේෂ ග්‍රන්ථයක් තියෙනවා කන්දක වර්ගය කියලා. සංයුත්තනිකායේ විශේෂ ග්‍රන්ථයක් තියෙනවා සලායතන වර්ගය කියලා. සලායතන වර්ගයේ තියෙන කෙලින්ම චක්කුසෝත ගාන දිවහා කාය මන කියන ආයතන 6 ඔස්සේ ධර්මයේ විග්‍රහ කරනවා. කන්දක වර්ගයේ නිරන්තරයෙන් පවතින රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්තන්ධ පංචකය මුල් කොටගෙන ධර්මයේ විග්‍රහ කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ සත් ධර්මයේ කුමක්දයි තේරුම් ගැනීමේදී ත්‍රිපිටකයේ පොත් 56 මොහ සූත්‍ර 18 10 මොහ ධර්මයේ කියලා විශාල වශයෙන් ගන්න නැතුව ඒ 18 දහස තුලම ඒ 56 තුලම එහෙම නැත්නම් මංගල ධර්ම දේශනාවේ සහ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තුල තිබුණා වූ සියුම් ධර්මයේ කුමක්දයි තේරුම් ගන්න වෙනවා. එවිට නන්දකෝවාද සූත්‍රය, චුලරාහුලවාද සූත්‍රය, නකුලපිට සූත්‍රය සහ නොයෙකුත් සූත්‍ර දේශනාවල සරියුත්ථමඳුරෝ නකුලමේතුමාගෙන්, නන්දකාමඳුරෝ සිල්මාතාවන්ගෙන් නැත්නම් භික්ෂුණීන්ගෙන්, බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගෙන් අංගවණයට එක්ක ගිහින් මොනවද විමසලා තියෙන්නේ? ඔන්න තව කෙනෙක් තේනවා. ඔබට මතක් වෙනවා කෙනෙක් මෙහෙ ගියාපුවම ඒ දවසට යන්න. දැන් සබ්බේ සංඛාරා අනිච්ඡාති, අනිච්ඡාව සංඛාරා, අය ධම්මා සංඛාරා. දැන් අරයක් ගහලා තියෙනවා. මොකද මේ කියන්නේ? මිනිස්සෙක් මැරුණා. ඒක තමයි අනිත්‍ය. එහෙම නැත්නම් ගෙවල් දරුවක් වතු පිටි බාහිර ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකේ මේවා විලා යනවා, පරණ වෙනවා, සුනුසුනු වෙනවා. මේ තමයි බුදුහාමුදුරුත් අදාළලා තියෙන අනිත්‍ය කියලා උපකල්පනය කරන එහෙම හිතන පිරිස් සමාජෙ මට හමු වෙලා තියෙනවා. තාමත් ඉන්න පුළුවන්. ඒක ලෝකෙ සිදුවෙන සිදුවීමක්. ඒක දැනගන්න බෞද්ධ වෙන්න ඕන නෑ. ඔබ අසුරු කරන අද දවසේ නත්තල් සමරන කතෝලික හිතවෙන් හර බලන්න. මේ හටගත්තු දේවල් කැඩෙනවා විදිනවා ඇත්තද බොරුද කියලා. ඔබ අසුරු කරන ඉස්ලාම් භක්තිකයෙන් හර බලන්න. මේ හටගත්තු දේවල් කවදා හරි කැඩලා බිඳලා යනවා ඇත්තද බොරුද කියලා. ඔහුත් ඒක දන්නවා. එහෙනම් මේ කිසිදු ආගමක නැති වෙනත් කිසිදු කෙනෙක් විසින් සොයා නොගත් දෙවියෙක් බබෙක් මරෙක් විසින් සදියෝකේ ලෝකේ සමාරකේ සද්දම්ම කියන්නේ. ඔය මේ අපට පෙනෙන දේ ඇති වුණ නැති වෙන බව පෙන්වන්නද බුදුනේ නෑ. අපි කිසියෙකුටත් හොයා ගන්නට බැරි ඒ සොයා ගැනීම තුළ අපේ දුක සම්පූර්ණයෙන්ම තුනී වෙන සිදුවීමක් තමයි බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය කියලා දේශනා කරලා තියෙන්නේ. එවිට සියලු සංස්කාර යනු මොනවාදයි අපි ඉගෙන ගන්න වෙන. එවිට සියලු සංස්කාර තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර කියන සංකාර ස්කන්ධය තුලයි. එවිට සංස්කාර බාහිර ලෝකෙ කොහෙවත් නැහැ. එක එක පුද්ගලයා තමන්ගේ පංච උපාදාන ස්කන්ධය තුල තමයි ණයකට කරන්නේ. මේ පිළිබඳව විමසිල්ලෙන් සිටින මට දීගණිකායේ ශරියුත් මහ රහතන් වහන්සේ විසින් දේශනා කර වදාරන ලද සංගීති සූත්‍රය මුණ ගැසෙනවා. ඒ සංගීත සූත්‍රයේ උන්වහන්සේ මේ සංඛාර තුන විග්‍රහ කරලා තිනවා. තයෝ සංඛාරා සංඛාර ජාති තුනයි තියෙන්නේ. අන්න පුද්ගලයා තමන්ගේ චේතනාව මුල් කරගෙන ස්කන්ධ පහ දන්නේ නැති වුණත් ස්කන්ධ පහ පරිහරණය කරමින් යලිත් මතු කරගන්න පුළුවන් විදිහේ සිත ඇතුළත ශේෂ වෙන ආකාරයේ ඉතුරු ක්‍රීම් වගේක් කරනව ලබනවා. ඒවට කියනවා පෞරස්සව අපුඤ්ඤාවි සංකාර. පින් රැස්සන පුඤ්ඤාවි සංකාර. මේ තමයි සතර අපායට, මනුෂ්‍ය ලෝකෙට සහ දිව්‍ය ලෝකෙට අදාළ සංකාර ටික. මේ ඉන්ද්‍රයන්ගෙන් පුඤ්ඤාවි අපුඤ්ඤාවි සංකාර රැස් කිරීම අධහැර දමා වනා අන්තර්ගත වුණා යම් පිරිසක් ඊට වඩා එහා දෙයක් සිත තුළ තියෙනවා කියලා හයන්. බුත කාලයක පෙර ආදී. ඔවුන්ට තමයි කියන්නේ අත්කල මතානියෝගින් කියලා. ඔවුන් නීවරණ යටපත් කොට ඔවුන්ගේ සිතේ උපදවා ගත්තා ලෞකික ධ්‍යාන කියලා જાතියක්. ඒ වර්ග දෙකකට තිබෙනවා රූපී ධ්‍යාන සහ රූපී ධ්‍යාන කියලා. ඒ ධ්‍යානයෙන් කාලක්‍රියාකව, පවෙන් කාලක්‍රියාකව පවමුල් කරගෙන අපාගත වීම, පිනෙන් කාලක්‍රියාකව පිනමුල් කරගෙන මිනිසුන් අතර සහ දෙවියන් අතර ඉපදීම වගේ ධ්‍යානයෙන් කාලක්‍රියාකව ධ්‍යානයේද විපාක වශයෙන් ඔහුට රූපී අරූපී භවතල හම්බ වෙනවා. අන්න විපාක. එතකොට මේ සංඛාර තුන රැස් කළ කෙනෙකුට අපාය යන්න පුළුවන්. අපාය පැත්තටවම ගිහිල්ලා ඉන්න පුළුවන් අපුණ්‍යාවි සංඛාරයට. පුණ්‍යාවි සංඛාරය රැස් කළොත් උඩ මනුෂ්‍ය ලෝකයේ සහ දිව්‍ය ලෝකයේ අතර රවුමක් කරගිලා ඉන්න පුළුවන් කොච්චර කාලයක් ගන්නෑ. ආනිද්‍යාවි සංඛාරය රැස් කළොත් උඩ රූපී අරූපී භවතල වල රවුමක් කරගිලා ඉන්න පුළුවන් කොච්චර කාලයක් ගන්නෑ. සූර්යාවතේ භ්‍රමණය වෙන බුද සිකුරු ඈතට යන ප්‍රතිස්තුන වල විශාල රවුමක් අවුරුදු ගණනක් යනවා කියන්නේ වගේ ඈත. දැන් ඔබට තේරෙනවද? සත්‍යය සසර ඇවිදිනු ලබන්නේ මේ පුණ්‍යාවි සංකාරයේ හෝ අපුණ්‍යාවි සංකාරයේ හෝ ආනිජ්ජාවි සංකාරයේ එල්ලීමේ ප්‍රතිඵලයක් බව. දැන් අපි අර කියපු තැන බලමු. අන්න වනයේදී එක්කන රාහුල හාමුදුරන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ මොකද මේ ගැන හිතන්නේ? රූපම අනිච්චානිච්ඡාති. රූපේ අනිත්‍යද නිට්ටයද? වේදනාව අනිත්‍යද නිට්ටයද? සංඥාව අනිත්‍යද නිට්ටයද? සංකාරය අනිත්‍යද නිට්ටයද? විඥානය අනිත්‍යද නිට්ටයද? නන්දක ආමුදුරෝ බණ කියන්න ගිහින් සිල් මෑණි වරන් නැත්තම් වික්ෂුණීන්ට ඔබ මොකද මේ ගැන හිතන්නේ? රූපේ අනිත්‍යද නිට්ටයද? වේදනාව අනිත්‍යද නිට්ටයද? සංඥාව අනිත්‍යද නිට්ටයද? සංකාරය අනිත්‍යද නිට්ටයද? විඥානය අනිත්‍යද නිට්ටයද? සරුත්ථියන් නකුල පිරිතුමාගෙන් අහනවා රූපේ අනිත්‍යද නිට්ටයද? වේදනාව අනිත්‍යද නිට්ටයද? සංඥාව අනිත්‍යද නිට්ටයද? සංකාරය අනිත්‍යද නිට්ටයද? විඥානය අනිත්‍යද නිට්ටයද? කොතනද ත්‍රිපිටකයේ තියෙන්නේ වතු පිටි අරකබාන ඉරකඩම් ගෙවල් දරවල් අනිත්‍යද නිට්ටයද අවියමසක තැනක් හැමතැනම තියෙන්නේ පංච උපාදානස්කන්ධයට එන දේවල් අනිත්‍යද නිට්ටයද දැන් ඔබ දැසින් ලෝදේශ බලා මේ සියලු දේවල් කැඩෙනවා බෙදෙනවා කියලා අනිත්‍යක් ඉගෙන ගත්තට ඔබ බුදුදහම ඉගෙන ගත්තා වෙනවද බුදුදහම උගන්න අනිත්‍ය ඉගෙන ගත්තා වෙනවද මේ අනිච්ච කියන්නේ එසේ නැසේ කුංචි දෙයක් එහෙම නෙමෙයි. මතක තියාගන්න. නිකන් නෙමෙයි මේකට වචනයක් තියෙනවා යදා පඤ්ඤාය පස්සති. යම් විටක නොනින්දකීද. දැන් සුතව ආර්ය ශ්‍රාවක අසුතව අබුද්ධජනෝ කියලා දෙකට අපි ආයෙත් එනවා. සුතව අසුතව අබුද්ධජනෝ කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයාගේ ඉදදීම මැරීම දන්නේ නැති ඒ ස්කන්ධ පංචකයාගේ ඉදදී මැරීම සිදු වෙන ඒ ස්කන්ධ පංචකයාගේ ඉදදී මැරීමට එන ඕනෑම දෙයක් මම මගේ ආත්මකට ගන්නා වූ අයද පාලීන එකට කියනවා ඒතම් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා එය මමය එය මගේය එය මගේ ආත්මය එය යන තවත් සර්වනාමයක් එය යන ඕනෑම ස්ත්‍රියකට ඕනෑම පුරුෂයෙකුට ඕනෑම ගිහියෙකුට ඕනෑමකට පැවිද්දෙකුට ගන්න පුළුවන් අරමුණකට නමක් එය යන අකුසලයේ සිට ආනිත්‍ය අවිසංකාරය දක්වා පරිසිත පිනසරහා නූටි ධාන දක්වා නරක දේවල් සිට හොඳ දේවල් දක්වා දුප්පත්කම සිට පොහොසත්කම දක්වා දක්ෂකමේ සිට දුර්වලකම දක්වා ඔබේ සිතේ යමක් හේද ඒ ඉනේවට අපි කියනවා ලෝභ දේශ මොහ මොහ එකකට ගත් දේවල් කියලා. එය ඒ තම් කියන කේතය. දැන් එය මමය. එය මගේය. එය මගේ ආත්මය යන්න අසුතව පුතග්ජන සියලු දෙනාගේම දර්ශනයයි. ඒතම් මම හේතෝ හමස්මින් හේසෝ මේ අත්තා. මේ ඒතම් මම හේතෝ හමස්මින් හේසෝ මේ අත්තා තුල ඉඳගෙන සංසිල් රකින්න පුළුවන්, අර්ථිල් රකින්න පුළුවන්, දසිල් රකින්න පුළුවන්, උපසම්පදාසිල් රකින්නත් පුළුවන්, භාවනා කරන්නත් පුළුවන්. හැබැයි අනාදි ප්‍රතිපදාවේ ඉන්නේ පුතග්ජන භාවයේ ඉන්නේ විපාක තියෙන්න පුළුවන්. කෝ බුදුරජාණන් වහන්සේ ලෝට 15 සත්‍යා සසර දුකින් නිදීම සඳහා හොයාගත්ත ධර්මයකෝ ධර්මයේ සරණින යව දුකින් නිදෙන්නේ ඒකයි අපි ඒකට සද්ධර්මය කියලා කියන්නේ ඒ ධර්මයේ දැනට ඔබට තියෙන්නේ විහාරස්ථානයේ සතු පොත්ගුල්වල ධර්ම විනය තුල සඳහවා තියෙන බව ඔබ ධර්මයේ කියන්නේ සූත්‍ර දේශනාවලට මම කිය වචනවලට නැත්නම් පොත්වලට ඒක තමයි අසුත පුතග්ජනයාගේ ධර්මයේ පිළිබඳ නිර්වචනය. එතන නතර වෙන්න බෑ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන එක සහ නිත්‍ය සුඛ ආත්මය කියන එක සිදුවෙන්නේ පුද්ගලයේ නෙවෙයි. ඔබේ සිත තුළ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් ස්කන්ධ පහ හට ගන්නා තැනදී ඉස්කන්ධ පහ අඩ ගන්නා තැනදී ඒක නිත්‍යසුඛ ආත්මකට ගත්තාම ඒක මම මගේ ආත්ම කියනවා ඒකට පංච උපාදානස්කන්ධය කියලා කියනවා එහෙනම් ස්කන්ධ පහ පංච උපාදානස්කන්ධය බවට පත්වන විට එතන තිබෙන්නේ නිත්‍යසුඛ ආත්ම නම් බුදුරජාණන් වහන්සේ ලෝට හේලිකල වදාර ධර්මයේ අනිත් දුක්ඛ අනාත්ම නම් ධර්මය සහ අධර්මය දෙකම තිබිය යුත්තේ ඔබේ හදවතේ නොවේද? ඔබට අධර්මයේ සරණින් තමයි ජාති ජරා ව්‍යාධි ශෝක මරණ අටලෝධාමේ කම්පාව හිමිනෙන්නේ. ඔබ මේ අටලෝධාමේ කම්පාව සහ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ වලින් මිදෙන්න නම් ඔබ අධර්මයේ තියෙන තැනට ධර්මයේ යොදා ගන්නට පුරුදු වෙන්න වෙනවා. ආවට මතක් කළා සියලු සංස්කාරයන් යනෝ චේතනාව මුල් කොටගෙන එකතු වෙන්නා වූ මේ පුණ්‍යාවි අපුණ්‍යාවි ආනිජ්ජාවි සංකාර කියලා. අපි බලමු. මේ කතාවක් කියන්න ඕන අලුත් අයට. ධර්මයේ කියන වචනේ අපි උගාවක් සියුම් තැනකට ගෙන යනවා. දැන් ඔබ අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකාව නරඹනවා නම් අපිට ලංකාව පේනවා සිතුවේ ඉස්සර වෙලා. කුඩා කරන කුඩා කරන කුඩා කරන ගියාම අපිට මේ නිවස දක්වා මේක කුඩා කරලා බලන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ධර්මයේ කියන එක කුඩා කරන ගිහිල්ලා ඔබ ළඟට ගෙනත් ඔබේ මොහතකින් උපදින ඇතන ස්කන්ධ පංචකය තුලට බහලන්න. එතන පවතින ධර්මයේ සාධර්මයේ ඉගෙන ගන්න. එවිට ඔබට සත්‍ය සසර ඇවිදින්නේ අධර්මයේ සරණින් බවත් සත්‍ය සසරින් මිදෙන්නේ ධර්මයෙන් සරණින් බවත් තේරුම් ගන්නට තරම් නොවන පැවිදි. දහම්සොර රජතුමා රාජ්‍යයටපත් වී රාජ්‍ය ස්වභාවය ගැන කියනවා. ධර්මයේ නේද රජකම හිරු නැති අහස වගේ සබ නැති අහස වගේ පිරුම් නැති පොකුණක් වගේ. එනිසා මට ධර්මය දන්න කෙනෙක් දෙන්න හැමදෙරොන්ට. හැමදෙරු කිසිවෙත් ධර්මය දන්නේ නැහැ. ඇතෙක් පිට තිබූ මතුරන් 10000 2000 3000 4000 5000 දක්වා තිබමින් මේක අරගෙන මට ධර්මය දෙන්නේ කියලා අතා විවිධ සංචාරය කරනවා. ආපසු එනවා කවුරුත් දන්නේ නැහැ. රජතුමා ඊළඟ තීරණයට යනවා. රාජ්‍යයෙන් භාගයක් දෙනවා. මට ධර්මය දෙන්න නැහැ. මම රාජ්‍ය උට පවරා ධර්මයේ දෙන කෙනාට මම ඔහුගේ සේවකයා වෙනවා. ඒත් නෑ. රාජ්‍ය බිරිඳට සහ දරුවන්ට පැවරු රජතුමා ධර්මයේ සාවන අන්තර්ගත විට විශ්වලාගත රාජ්‍යයේ පද හතරකින් සියලු බුදුවරු ලොවට හෙළි කරවදාලා වූ ධර්මය දෙන්නනවා. අතීත බුදුවරු, වර්තමාන බුදුවරු, යස අනාගතයට ඇති වෙන බුදුවරු විසින් ලොවට හෙළි කරන ධර්මය අවාසනාවක මේක අපේ මිනිස්සුන්ට මතක් වෙන්නේ මරණාම පාංශුකල දෙන වෙලාවට විතරයි. ඒ වෙලාවට මේගේ කෙනාටේ ධර්මයෙන් වැඩක් නැහැ. ඒක තේරුම් ගන්න ඕන මේ යන්න නෙමෙයි පුළුවන් තරම් තරුණ කාලේ ජීවිතේ ජීවිතේ අකට යන්න ඉස්සර වෙලා. අදම. මේ ගාථා පද හතර තරම් සුන්දර වචන ටිකක්. බුද්ධ වචනේ අන්තර්ගත ටිකක්. සුද්ධ වූ බුද්ධ වචනේ තියෙන තැන ධර්මයේ තියෙන තැන තවත් නැහැ. ඒ පසකට තමා ඒ මතකවත් වේවි මහා සංඝරත්නය ලව කියවන තැනට තමා මොකද එතකොට අනිත්‍ය වෙන හිතනවා කියන්නේ ආයි මනුස්සය ඇති වුණා දැන් නැති වුණා අනිත්‍යයි කොහොමද අනිත්‍ය වෙන හිතන්නේ කියලා නැහැ අන්න ඒකාන්තයෙන් සංස්කාරයන් අනිත්‍යයි අනිච්චාවත සංඛාරා ඔය කියන්නේ පුණ්‍ය ආදි සංඛාරය අපුණ්‍ය ආදි සංඛාරය අනිත්‍ය ආදි සංඛාරය කොහොමද ධර්මයේදී අනිත්‍යයි. හැබැයි ඔබේ හිතේ රැස්වීමේදී නිට්යයි. රැස්වන්නේ හිත ඇතුලේ අනිත්‍ය නිසා නොව නිට්ය නිසායි. මේ නිසා අපුඤ්ඤාවි සංකාරයේ මමකට මගේකට මගේ ආත්මයකට ගන්නා තණ්හානුසේ වශයෙන් සිත තුළට පව රැස් කරනවා හේතු ඉතුරු කරනවා. පුතග්ජන භාවයේ තුළදී මේ පුණ්‍යාභි සංකාරයේ මමකට මගේකට මගේ ආත්මයකට ගන්නා ඒතන් මම ඒතොමස්මින් ඒසෝ මේ අත්තා පින මම වෙනවා එතකොට ඔහුට. ඔහු දන්නානුසය වශයෙන් මේක රැස් කරනවා. මේ මම අඳුරාගත්තේ නැති අය මේ ඉක්මවා වනාන්තරයට ගියන් අරමුණු ගැනීම වෙනුවට අරමුණු බලක් වීමේ භාවනාවේ දෙනවා. ඔවුන්ට මේ සිතේ එන අරමුණු වෙනුවට ඒවා පෑගීමේ ප්‍රතිඵලයක් වශයෙන් වෙනත් සාන්ත තැනක් හම්බ වෙනවා. පළමුව සාන්ත තැන අවකාශයයි පසු ඒ සාරාන්ත තැන ආයතනයක් බවටපත් වෙනවා. ආයතනයක් කියන්නේ ඔහු එක අල්ලා ගන්නවා. එවිට ආනිත්‍යාවි සංකාරයයි මම. මෙසේ අපුණ්‍යාවි සංකාරයේදී අපුණ්‍යාවි සංකාරය මම වෙනවා. පුණ්‍යාවි සංකාරයේදී පුණ්‍යාවි සංකාරය මම වෙනවා. ආනිත්‍යාවි සංකාරයේදී ආනිත්‍යාව සංකාරය මම වෙනවා. මම වෙන්නේ මේ ස්කන්ධ පංචකයේ අල්ලා ගන්න දේ ඇරුණාම මම කියලා කෙනෙක් නැහැ මම කියලා දෙයක් නැහැ කියලා ගොඩ ඉඳන් කියන්න එපා කවුරු. ඇහුවාම අපේ රටේ 100%ක්ම කියන්නේ මේක මම කියලා කෙනෙක් නැහැ. ඉතින් කෙස් ලොම් නිය දත් සම්මත් දහ 22කට බෙදුවා කෙස් වල මම නැහැ ලොම් වල මම නැහැ නිය වල මම නැහැ දත් වල මම නැහැ කියලා. බලපුවා ඇත්තනේ කතාව. නිගමන කරා මම කියලා කෙනෙක් නැහැ. කවුද කියන්නේ? ප්‍රාද වික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. විමසනවා. ස්වාමීන් වහන්සේ මම කියලා කියනවා. කොපමණකින්ද මම සාදේ යමකට ද්වේෂය තියෙනවා නම් ද්වේෂයටයි මම කියන්නේ. වෛරය තියෙනවා නම් වෛරයටයි මම කියන්නේ. බය තියෙනවා නම් බයටයි මම කියන්නේ. ශෝකය තියෙනවා නම් ශෝකයටයි මම කියන්නේ. ඔබට තේරෙනවද ඔබට උපදින ඕනෑම හැඟීමක් අල්ලගත්තාමයි මම හැදෙන්නේ කියලා. එතකොට පුතග්ජන බුද්ධරයාගේ ඕනෑම ස්කන්ධ පංචකයක් උපාදාන ස්කන්ධ වුණාම ඒකේ මම ඉන්නවා. ඒ මම ශරීරය නෙමෙයි. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය, බය ඕන දෙයක් අල්ලගෙන. මේ පිළිබඳ සූත්‍ර දේශනා දෙක තුනක් ඔබට ඉදිරිපත් කරන්න ඕන. පඨමසහ ဒုတိය උපාදා පරිත්තස්ස සූත්‍ර. උපාදා පරිත්තස්ස නංචෝ වික්ඛවේ දේසිස්සාමේ අනුපාදා පරිත්තස්ස නංච. මානෙනි අල්ලා ගැනීමෙන් තැවුලක් අල්ලා නොගැනීමෙන් නොතැවුලක් දේශනා කරමි. මොනවද අල්ලගන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකේ හටගත්තාම ඒක නැති වුණාට අපි ඒක අල්ලගෙනයි නැති වෙන්න ඉන්නේ. අල්ලගත්තත් නැති වෙනව නැතත් නැති වෙනවා. අල්ලගෙන නැති වීමට නොනින්දක් නානිත් කියන්නේ නැහැ. අල්ලගත්තත් නැති වෙනව අල්ලගත්තාම හේතු ඉතුරු වෙලා නැති වෙනවා. පඨමසාදුතිය අපි සූත්‍ර වලින් ගන්න. යම්කෝ වික්‍රේ අනුශේති තේන සංඛං ගච්ඡති. ඔබ අරමුණු රසයක් ඉඳලා යලි ඉඳින්න ඕනයි කියලා ඔබේ හිත තුළ ඉතුරු කරයිද? ශේෂ කරයිද? අනුශේති. අනුශේ කරපු හේතුව නිසා හටගන්න එකටයි මම කියන්නේ. මම යනු පංච උපාදානස්කන්ධය තුළ තියෙන දෙයක්. මම යනු තණ්හා අනුශේන එන දෙයක්. දැන් මේ මම යනු ඒ ස්කන්ධ පහෙන් පහට උපදින හැඟීමක්, දෘෂ්ටියක්. අපි ගන්නවා සක්කාය සූත්‍රය. අපි ගන්නවා රාමරින්නා සූත්‍රය. කෙලින්ම බුදුහාමුදුරුව පැහැදිලි කරලා දානවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ තමයි සක්කාය කියන්නේ. එතකොට රූප කියන්නේ අරමුණ නම් මේකයි කතාවක් නැහැ. මේකයි මම කියන කච්චියද මොනවද කියන්න තියෙන බණ එතකොට. ධම්මරින්නාව. පැවිදි ධර්මය අසා ගමට එනවා. විසාත ස්වාමී පුරුෂයා හිතනවා මේ වම්මන්විත දැන් බණේ පාවෙලා ගෙදර එන්නයි එන්නේ. පෙන් ගෙදර එන්න ලැජ්ජාවට තමයි මගේ ආරාමයේ ඉඳලා ඉන්නේ. මං ගිහින් ධර්මයේ පිළිවෙල දැනීම සාකච්ඡා කරන්න ඕන. ආර්ය ආවේනි සක්කාය සක්කාය කියලා කියන කොපමණකින්ද සක්කාය කියලා කියන්නේ? සිංහල පාලි පරිවර්තන පොතේ සක්කාය කියන්නේ මේකය කියලා ලියලා තියෙන්නේ. ධම්මදින්නා වදාරනවා විසක්කායනේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටයි සක්කාය කියන්නේ. ඒක මම කොට මගේ කොට මගේ ආත්මයකට ගැනීමයි දිච්චි කියන්නේ. දැන් සක්කාය දිච්චි යනු පංචස්කන්ධයේ මම කොට මගේ කොට මගේ ආත්මයකට ගැනීමයි එවිටේ පංච උපාදානස්කන්ධය. දැන් පංචස්කන්ධයේ මම කොට මගේ කොට මගේ ආත්ම නැති සිදුවීමක් සිදු වෙනවා. එහෙමක තියෙන්න බෑ. සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දැන් ඔබ මේ අරමුණ අල්ලා ගැනීමේදී පුතග්ජන පුද්ගලයෙක් වශයෙන් මේ ආගමනේදී මොකද කළේ? ඔබ දන්නේ නැති වුණාට. ඒ හැම එකක්ම නිත්‍ය සුඛ ආත්මණං වූ සංකල්පය යටතේ කුණු ගඩට ගොඩ ගැහුවා. දන්නේ නැහැ. පුංචි දරුවෙක් කවුරුත්ම මේ අරමුණක් ගන්න අනිත්‍යං දුක්ඛං අනාත්තා කියාගත්තේ නැහැ. නිත්‍ය සුඛ ආත්තා කියාගත්තේත් නැහැ. නිත්‍ය සුඛ අනාත්තා කියලාගත්තේත් නැහැ. ඒක වචනෙන් කියන එකක් නෙවෙයි. අරමුණට බැඳෙනවා නම් අරමුණ අල්ලා ගන්නවා නම් එතකොට එතන නිත්‍ය. එහෙනම් ඒක සුඛ, එහෙනම් ඒක ආත්ම. නිත්‍ය යනු මම යන්නට නමක්. සුඛ යනු මගේ යන්නට නමක්. ආත්ම යනු මගේ ආත්මය යන්නට නමක්. මගේ ආත්ම යනු ජීවිතය නොව තරහේදී තරහව මගේ ආත්මයයි. බයදී බය මම මගේ ආත්මයයි. ශෝකයේදී ශෝකය මම මගේ ආත්මයයි. තේරුම් ගන්න මේක. දැන් මෙවිත ඔබට මෙසේ මම හටගන්න හේතු කීයක් තියෙන්න පුළුවන්ද? අන්න ළමා කාලයේ සිට ජීවිත අවසානයේ දක්වාම මේ මම වගේ මගේ ආත්මකට ගන්නවා නම් ඔහුට දුක් වැඩි වෙන්න හේතු සිත තුළ ඉතුරු වෙනවා. ඒ විසාකාවට අදාළ වචනෙන් අපි ගන්න. එකෙනව නිරන්තරයෙන් මා මතක් කරන දෙයක්. විසාකා සූත්‍රයේ විසාක නෙවෙයි මේක අර්ථ ධම්මදින්නා සූත්‍රයේ මේක විසාක සූත්‍රය. බුදුරජාණන් වහන්සේ හමුවට එන්නේ දෙතරේදී අඳගෙන. කෙස්වලින් වතුර බේරෙනවා. ඒකලවම කියනවා මගේ මෙහෙමරයක් නේ ගියානේ කියලා. ඔබට මිනිබිරියෝ කීයක් හිටියා නැද්ද කියලා අහනවා. ස්වාමීනි මේ මුළු නගරේම මිනිබිරියෝ වෙනවා නම් මං ආසයි. විසකාරි මේ නගරේ දිනකට කී දෙනෙක් මේ යනවාද? ස්වාමීනි 4 දිනක් 5 දිනක්. එසේ නම් විසකා විසකාණි වල කවදාවත් වියලි කෙස් ඇතුව විලයඳුවක් අරගෙන ඉන්න වෙන්නේ නැහැ. ඇයි හැම වෙරණෙක් කරා ගානේ ඔළුව සේවා ගන්න දානින්ද වෙනවානේ. ස්වාමීනි වල එක මිනිබිරියක්වත් එපා යයි වදාරන විසකාව කියනවා. විසකාට බුදුරජාණන් වහන්සේ වදාරනවා. සම්කෝ විසකා සතං සුඛානි සතං තේසං දුක්ඛානි. ඔබට මම කොට ගත්ත කාරණා 100ක් තියනවා නම් ඒ දුක් 100කුත් තියෙනවා. දැන් ඉතින් එක එක්කෙනාට දුක් වැඩි වෙන්නේ කාරණා තමන්ගේ පෞද්ගලික වැඩි වෙනින්ද නෙවෙයිද? ඔබ ලෝකෙට දොස් පාරනවා මේ ලෝකෙ දෙන අවුව වැස්ස ලාබාලා වැඩි සතුක්කට ගන්නවායි කියලා. නෑ. ඒක පුංචි ප්‍රත්‍යක් විතරයි. දුකට හේතුව ලෝකේ නොවේ පවතින්නේ බාහිර ලෝකේ නෝ ඔබගේ ස්කන්ධ පංචකය තුළ ඉන්නා වූ මමකවත් නිත්‍ය සංකල්පය ආත්ම සංකල්පය සුඛ සංකල්පය තුළයි නිත්‍ය සුඛ ආත්ම වශයෙන් බැලීමට ධර්මයයි කියන්නේ නැහැ. ඔහු මේ සසර ගමනේදී උපයෝගී කරගන්න ලබන්නේ සසර හැරිදින්නට නිත්‍ය සුඛ ආත්ම නම් වූ අධර්මයයි. දැන් මෙතන තේරුම් ගන්න කාරණයක් තියෙනවා. ඒ තමයි බුදුන් වහන්සේ වදාළ නුවණින් දකින අනිත්‍ය කියන්නේ මොකක්ද? නුවණින් දකින අනිත්‍ය කියලා කියන්නේ අර ඇසට කනට නාසයට දිවට කයට අරමුණක් හම් වුණාම අරමුණ හඳුනාගන්න ස්කන්ධ පහක් හට ගන්නවා. පිළිගත්තත් නැති වෙනවා, නැතත් නැති වෙනවා, බාරගත්තත් නැති වෙනවා, නැතත් නැති වෙනවා. ඒක අපට ලැබිච්ච අපට ජීවිතේට ලැබුණ භාග්යක්. අර ලහුනෝ කියන්නේ ඒකයි. දුන්නිග්ගහස්ස ලහුනෝ වහවහ ඉපදී නැසෙන. මේ වහවහ ඉපදී නැසෙන ස්වභාවය දුකින් මිදීම සඳහා භාවිතා කිරීම වෙනකොට ඒ ප්‍රතික්ෂේප කොට ඊට එරෙහිව යාම තමයි නිත්‍ය සුඛාත්ම කොට ගැනීම කියලා කියන්නේ. අරමුණ ඇති වෙනා නැති වෙනවා. මම මේකට ඇලෙනවා. ඒක එක ගැටෙනවා. ඇලීම සාමුලාව එතකොට ඒකට කියනවා මම කියලා, ගැටීම සම්මුලාව ඒකට කියනවා මම කියලා. ඇලීම සම්මුලාවට කියනවා ලෝභ මෝහ කියලා, ගැටීම සම්මුලාවට කියනවා දේශ මෝහ කියලා. ලෝභ මෝහ දේශ මෝහ අරමුණ අල්ලා ගැනීමේ සිදුවෙන දෙයක්. එතකොට අරමුණ නැති වුණාට අර චිත ඇතුළතට නැවත හට ගන්න අවශ්‍ය හේතුව ඉතුරු වෙනවා. මෙන්න මේ චිත ඇතුළතට නැවත හට ගන්න හේතු ඉතුරු කරන එකට කියන්නේ සංහා අනුසය ඉතුරු කරනවායි. තණ්හාංශය ඉතුරු කරපුවම තණ්හාංශයෙන් තමයි තියෙන જાති ලෝභයට අනුව අපාය, පුණ්‍ය කර්මයන්ට අනුව මිනිසුන් අතර දෙවියන්ට අනුව ඥාන කුසල වලට අනුව අරූපී අරූපී භක්තවල ප්‍රතිසන්දිය ලැබෙන්නේ. යථාපි මූලයේ අනුපද්දවේ දල්හි යම් විටක මුලට උනුපද්දවයක් නැති විට චින්නෝ පිරුක්කෝ පුනරේව රූපති. ගහ කොච්චර කැපුවත් මුලින් ආපහු දරුලන්නාසේ. එවම්පි අන්නේ වගේ තණ්හානුසේ 97 ඔබගේ සිතෙහි තණ්හානුසේ කියන කොටස ඇති තාක්කල් මේ පංච උපාදානස්කන්ධේ නැවත හට ගන්නවා. නිබ්බන්තී දුක්ඛ ඉදම් පුණක් පුණා. පංච උපාදානස්කන්ධය හටගන්න එක නතර කරන්න තණ්හානුසේට තියෙන එක ඉවර කරන්න ඕන. තණ්හානුසේට තියන්නේ නিত্য සුඛ ආත්ම සංකල්පය තුළයි. අන්න අසුභ පුතත් ජනයාගේ අනාරි ප්‍රතිපදාව. ඒකයි මම කිව්වේ පංචිල් රැක්කත්, අටසිල් රැක්කත්, දසිල් රැක්කත්, උපාම්පදා දිල් රැක්කත් සියු සංස්කාරයන් ඔහුට නිත්‍ය සුඛ ආත්ම බැවින් තණ්හාංශයට හේතු ඉතුරු වෙමින් සතරේ කරන යහපත් දේවල් වලට රාජ වර්ණ සැපල වෙමින් සතර ඇවිදින අයරුණාම අවිද්‍යාව දුරු වීමක් ඒක තුළ නැහැ. මේ සංස්කාරයන් අනිදුක්ඛානාත්මේ ස්කන්ධ පංචකේ අනිදුක්ඛානාත්මේ පාලනය කර හැකි ශික්ෂාපද සීලයක් කොහෙවත් නැහැ. ඒ අනිත්‍ය දුක්ඛානාත්මයේ සරණින්ම ඉවර වෙන්න ඕන. ඒක තමයි සීලපත වරාමාසය කියන්නේ. ඔබ ඉතින් ඉන්නවා නම් පාසල් රටේ නැතුව ඔය අජෝවෘත, ගෝවෘත, සුනකවෘත සීලපත වරාමාසය කියලා. ඒකට ඉන්දියාව සමාජෙම රාජකොලවත් නැහැ. නැහැ. පුතග්ජන බුද්ධලේක් වශයෙන් තමා මේ රකින්න කිසියම් සීලයකින් මට නිවන් ලැබෙයි කියලා විශ්වාස කරනවා නම් බාහිර ශික්ෂාපද සමාදානයේ ඒම සීලබ්බත පරාමාසයයි. ඒකින් කියන්නේ සිල් රකින්න එපායි කියලා සීලේ ඉන්න. නමුත් ඒින්ම ලැබෙනවා කියලා හිතනවා නම් සීලබ්බත පරාමාසයයි. සංස්කාර අනිද්දුක්ඛානාත්ම වශයෙන් නොනින් දැකීමකින් තොරව කිසිවෙකුට තණ්හාව ශේ වෙන්නේ නැහැ. තණ්හාංශය ඉතුරු වෙන එක නතර වෙන්නේ නැහැ. එහෙම විතරයි. ඒකයි මම කිව්වේ මේ මලට කුරුල්ලට මේ යන්න නිනැසට යන්න එක පාරයි තියෙන්නේ කියලා. ශංකගිරියේ හතර පැත්තෙන් පාරවල් තිබුණාට ඒ වගේම හතරම ගණකර වෙනවා. එකම පාරයි තියෙන්නේ යන්න. ඒක තමයි බාධක නැත්තේ. අන්න ඒක බුදු පියාණන් වහන්සේ මිනිසුන්ගේ දුකින් අත මිදීම සඳහා මිනිසා සඳහා දේශනා කළ හොයාගත්ත එකම ධර්මය සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම බවයි. ඔබ කල්යාණ මිත්‍රේ කමවි බනාසා මෙය තේරුම් ගන්න. ඔබ පුතක් යන කියන්නේ ස්තෝලකින් අනිත්‍ය දුක්ඛ අනාත්මා ඉගෙන ගත්තා. ඔබ සංස්කාර කියන්නේ මොනවද දන්නේ නැහැ. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන හැටි දන්නේ නැහැ. මේ ඇති වෙන නැති වෙන එකට අනිත්‍ය කියලා කියනවා බාහිර ලෝකෙ තියෙන ධාතු වලට. ඉතුරු වෙන්නේ කොහොමද? ඉතුරු වෙන්නේ අරමුණට ඇරිලා ගැටිලා. එතකොට නැති වෙනවා. නැති වුණාද කාබන් කොලේ යට ලිව්වහම කොලයක් තියලිවම යටින් කාබන් කොලේ ලිය වෙනවා වගේ නැති වෙන්නේ ආයෙන්න හේතුව තියලා. මෙන්න මේ නැවත හටගන්න ශේෂ වෙන හේතුව වල තමයි සංඛාර කියන්නේ. සංඛාර කියන වචනේ විග්‍රහ කරලා තින්නේ එකයි. පරම දුක සංඛාරා. ලොකුම දුක සංස්කාරය කියන්නේ ඒකයි. දැන් එතකොට අවිජ්ජාපත්‍ය සංඛාරා නම් ඉන්නහට ජාති රාගය ආදී ශෝක මරණ නැරුණා වෙන මොනවද වරුම වෙන්නේ? අවිද්‍යාව නිසා තමයි කෙනෙක් තණ්හානුසයට කුසල අකුසල කර්ම හෝ ආනිත්‍යාවි කර්ම ඉතුරු කරන්නේ. අපි යරූපී ඥාන රූපී ඥාන පසකින් තමයි අපි ජීවත් වෙන්නේ කාම ලෝකේ. එහෙම කෙනෙක් හම්බුනොත් මම එකනිතර කතා කරන්නම් ඒ ගැන. ඔබට තිබෙන්නේ පුණ්‍යාවි සංකාරයේදී අපුණ්‍යාවි සංකාරයේදී පුණ්‍යාවි සංකාරයේ මමද අපුණ්‍යාවි සංකාරයේ මමද? මම නම් මගේ, මගේ නම් මගේ ආත්මය. ඒකට තමයි බුදුන් වහන්සේ වචනයක් වදලා තියෙන්නේ නිත්‍ය සුඛ ආත්ම කියලා. වචනයක් වදලා තියෙන්නේ. ඒ තමයි අපි අස්සත පුතක් යන ස්වභාවයේදී පිළිගත් සංකල්පයේ සතර ඇවිදින. නැවත නැවත නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්න ගන්න ඊට අදාළ සංහානසයක් ඉතුරු වෙමින් ඔබට සතර ඇවිදින්න හේතු ඉතුරු වෙනවා. පුනර්භව කියන්නේ නැවත වීම. නැවත වෙන්නේ තණ්හානුසය තියෙන නිසා. තණ්හානුසය එකක්වත් නැති වුණොත් නැවත වෙන්නේ කොහොමද? ඒ නිසා මේ කැටේ නිෂ්කලොත් තණ්හානුසය නැතිකොත් නත්ති ඉදානි පුනබ්බවෝ දැන් පුනබ්බවයක් නැත කියන්න පුළුවන් නේ එහෙමයි. ඒ නිසා පංච උපාදානස්කන්ධේ උපාදාන කියන වචනේ කපන්න පුළුවන්. එතකොට පංචස්කන්ධේ. එහෙම කැපුවට මේ සිද්ධිය සිදු වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය හටගන්න විට ඒ තුළ ඉන්නවා මම. මම සහ මගේ සහ මගේ ආත්මය. දැන් මේ මම සහ මගේ සහ මගේ ආත්මය ලෝකයක් එක්ක ඇලෙනවා ගැටෙනවා. ඔබට මේ ලෝකේ ජීවත් වෙනකොට ප්‍රශ්න තියෙන්නේ සමියා සමග, පිරිස සමග, අසල්වාසීන් සමග, ආව්ව සමග, වැස්ස සමග, රාගය සමග, අලාභය සමග, නින්දාව සමග, ප්‍රශංසාව සමග. ඔබ කැමති විදිහට සිදුනවන හැම එකක් සමගම ඔබට ප්‍රශ්න තියෙන්නේ එළියේ තියෙන ප්‍රශ්නයක් නිසා නෙවෙයි, එතන ඔබ ළඟ ඉන්නා වූ ගැටෙන්නා හේවත් නිත්‍ය සුඛාත්ම සංකල්පය. එහෙමනම් සසර ඇවිද්දේ සහ ඇවිදින්නේ සත්‍යය පොතක් යන භාවයේ සුර සිටින් සංස්කාර නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමේ ප්‍රතිඵලයක්. පොඩි උදාහරණයක් කියන්න වෙලාව ඉවර වෙනවා කියන්න වෙලාවක් නැහැ. මුංචි කාලේ අවුරුදු 6කට ගියාම මට දුන්න බඩල් කැට තුනක් මුංචි ළමයට තියෙනවා. බඩල් රේස් කියලා එකක් කියන්නේ. බඩල් කැට දෙකක් උඩ කකුල් තියනවා හිටලා ඉඳ ගන්න ඕන. තුන්වෙනි කැටයක් තියෙනවා ඒක ඉස්සරහින් තියලා කකුලක් මාරු කරන්න ඕනේ. වැටෙන්න බෑ වැටුනොත් තරගය පරාදයි. ඒකට කකුල තිබ්බාම අර කකුල තිබුණ බඩල් ඉස් වෙනවා. ඒක අරන් ඉස්සරහින් තියන්න වෙනවා. ඉස්සරහින් කියලා එකට අපුල මාරනකොට වර්තමාන දිවිච්ච ගඩොල අතීතේ ගන්නවන්න බඩපත් වෙනවා. අතීතේ කාර්ගණ අපෝ ඉස්සරහින් තිබ්බම ඒක අනාගතේ වෙනවා. ඒකට කකුලක් තිබ්බම වර්තමානයේ අතීතේ වෙනවා. අතීතයෙන් ගෙන වර්තමානයේ හරහා අනාගතයට නොතියා මේ ගඩොල් රේස් එක යන්න හැකි. පුණ්‍යාවි සංකාරය හෝ අපුණ්‍යාවි සංකාරය හෝ ආනිජ්ජාවි සංකාරයේ පංච උපාදානස්කන්ධයේදී අතීතයෙන් ගෙන වර්තමානයේ රැවටි යලි ඉදිරියට තියෙන තාක්කල්වට සතර ගමනක් යන සිද්ධ වෙනවා. ඒක තියෙන නිත්‍යක ආත්ම සංකල්පය. ඒ නිසා මා මුංචි කාලේ දීපු ගඩොල් රේස් එක සතර ගමනට මා දැන් උපමා කරන්න ලබනවා. දැන් ආර්ය භාවයටපත් වෙනවායි කියලා කියන්නේ. ලෝකයා මේක පිළිගත්තට නිත්‍යසුඛාත්ම සංකල්පයෙන් ඒක දුක්ඛඥානං දුක්ඛ සමුදයඥානං දුක්ඛ නිරෝධඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදාඥානං අයං මුච්ඡති විදික්ඛ නිච්ඡා දිට්ඨි. ආර්ය සත්‍යයේදී මෙහෙම දකින එක මිත්‍යා දෘෂ්ටියක්. දැන් ඔබ සසරේ ඇවිදින්නේ නිත්‍යසුඛාත්ම සංකල්පය තුළ නම් සසරෙන් ගැලවෙන්නට ඔබ බුදුන් ලොවට හෙලිකල සියලුම සංස්කාරයන් අපුණ්‍යාභිව පුණ්‍යාභිව අනිත්‍යාභිව ඊට ඇති ඕනෑම දෙයක් 108 දරුණු ප්‍රශ්න වුණත් කමක් නැහැ ගන්න. ඒ එන මොහොතක් පාසා අල්ලා ගැනීම වෙනුවට අල්ලා නොගැනීම නැමැති ධර්මයේ සරණට යටත් වෙන්න ඕන නේද? සතර සත්‍ය ඇවිද්දේ පංචස්කන්ධේ උපාදාන ඉදිරිව ගැනීම නොදෙන ඒ ඉදිරිව ගැනීම තුන පංච උපාදානස්කන්ධයක් හදාගෙන පංච උපාදානස්කන්ධේ නිසකාත්මකට ගන්නා සුගත පුත්ඥයා ඒ උපාදානයේට අනුව සෞර බපාය පින්වලට දිව්‍ය ලෝකය රූපී අරුති ධාන වලට බ්‍රහ්ම ලෝකය ඔස්සේ මේ සසර ගමන යයි නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ මේ සංහා අවශ්‍ය නැමැති කැටයට යලි හේතු නොතබා එහි තියෙන දේවල් ඉවත් කරන්නට පුළුවන් වෙන්නේ සංස්කාර අනිදුක්ඛ අනාත්ම කියන මේ දර්ශනය මේ ධර්මයෙන් පිළිගැනීමෙන් පිළි අරගෙන බලන්න පටන් ගන්නවා. නිත්‍ය සුඛාත්ම සංකල්පය අනේකට කියනවා අනුසෝත ගාමි අන්න හැරොම් ලක්ෂය ධර්මයේ තේරුණ දවසට පටන් ගනීවි. මම මගේ ආත්ම සංකල්පෙන් මිදී අල්ලා ගැනීමේ සංකල්පෙන් මිදී අල්ලා නොගැනීමේ සංකල්පයට එන්න. එවිට එතන අනිදුක්ඛ අනාත්ම සංකල්පයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තණ්හා අනුසයට හේතු ඉතුරු නොවි නැති වෙන එකයි නොනින් දකින අනිත්‍ය කියන්නේ. අල්ලාගත්තොත් නැති වෙන්නේ හේතු ඉතුරු වෙලා අල්ලාගත්තේ නැත්නම් හේතු නැතිව නැති වෙනවා. එසේ යොමේ ලෝභදේශ මොහ කැටේ ඉස්සෙන්නේ සසර දුකින් මිදීමට බුද්ධෝත්පාදයක ඉපදී මිනිසත් බව ලබා කල්‍යාණ මිත්‍රයේ කමුවේ සියලුම සංස්කාර ධර්මයන් අනිදුක්ඛ අනාත්මය කියන මේ බුද්ධ වචනේ ගැඹුරු වටහාගෙන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනු හැර සසර දුකින් මිදීමට වෙන කිසිදු සරණක් නැත යනුවෙන් ඔබ ප්‍රතිපත්තියකට එන්නේ නම් එවිට පමණයි සද්ධර්මයේ තේරි ධර්මයේ සරණ යන තෙරුවන් සරණ යන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කමක් තියෙන. ඒකටයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඔබ හැම දිනාට මේ ධර්ම දේශනාව මරිණා. ඒවද ධර්ම දේශනාවන් කොතරම් හෝ ශ්‍රවණය කොට සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මේ පාඩම් කර ගැනීම වෙනුවට නොනින් දැකගෙන එසේ බලන්ට පටන් ගැනීම තුළින් ඔබේ සිතේ පවතිනා වූ තණ්හාංශය ශ්‍රේ කරගෙන මේ සතර දුකින් මිදීම සඳහා මේ බුද්ධෝත්පාදයේම තිලෝගුරු බුදුරෝ ලෝට හේල් කරවා දාරන්නා වූ සංස්කාර අනිත් දුක්ඛ අනාත්ම නම් වූ මේ නොනින් දකින ධර්මයේ සරණ කර ගන්නට මෙම අනුශාසනාව උපයෝගී වේවා හේතු ආසනා වේවා කියන සුභාශිංසනීය ප්‍රාර්ථනාව කරමින් මෙපමණකින් ධර්මානුශාසනාව නිමා කරනු ලබනවා. සෑම දිනාටම අප කියන ආකාරයෙන් තෙරුවන් හඳුනාගෙන සරණ කර ගැනීමට ලැබේවා.